වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මානුශාසනාව. වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමස්මින් කෝ සුබන්ද ධම්ම විනයේ අරියෝ අර්ථංගිකෝ මංගෝ උපලම්බති ඉදේව සුබන්ද සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුර්ථෝ සමනෝ සුඤ්ඤා පරප්පවාදා සමනේ අඤ්ඤේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මෙයින් අවුරුදු 2546කට පෙර වෙසක් පුර පසළොස්වක පොහෝ දවසකදී සුභද්‍ර පරිභාජකතුමාණන් අමතා වදාළ සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනය හැඳින්වීම පිණිස කෙටියෙන් දේශනා කළ සූත්‍ර පාඨයක්. මේ ඇතුළත් වන්නේ දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයටයි. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් නොව ඉතා කෙටි හැඳින්වීමක් මෙහිමයි. සරුවඥන් වහන්සේ ලෝතුරා බුදුව 45 වසරක් මුළුල්ලෙහි දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝක සත්වයාට අමා දහම් වැසි වස්සවල සූවිසි අසංකේය 9 60 ලක්ෂයක් දෙන අමා මහ නිවනට පමුණුවා වදාලා පරිනිර්වාණ මංචකයේදී වෙසක් පුර පසළොස්වක පොහෝ දවසක කුසිනාරා නුවර උපවත්තන සාලවනෝද්‍යානයෙහි පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන සංඝ පිරිසට කුසිනාරා නුවර රජදරුවන් ප්‍රදාන මල්ල රජදරුවන් ප්‍රදාන පැමිණෙන සැමටත් ධර්මානුශාසනා පවත්වමින් සැතපුණු ඉරියව්වේ වැඩ ඉන්න මොහොතේදී දීර්ඝ කාලයක් නිවන් මඟ සොයමින් එසේ නම් කල්යාණ මිත්‍රයෙක් නොමැතිව පරිබ්‍රාජකයෙක්ව පැවැතුණු ජීවත් වුණු සුභද්‍ර පරිබ්‍රාජකතුමා එතනට පැමිණියා. අනද මාහිමියන් වහන්සේගෙන් විමසුවා මට ස්වල්ප වේලාවක් තථාගතයන් වහන්සේ සම්මුඛව කතා කරන්න අවසරද කියලා. අනද මාහිමියන් වහන්සේ පිළිතුරු දුන්නා සරුවඥන් වහන්සේට මහන්සි ඒ නිසා අවසර දෙන්න බෑ. මේ කතාව ඇහුණා ශාන්තිනායකයන් වහන්සේට. ඒ මොහොතේ අනද මාහිමියන් වහන්සේට විධාන කළ ආනන්දය ඒ සුභද්‍ර පරිබ්‍රාජකතුමාට මා වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. සැබවින්ම සරුවඥන් වහන්සේගේ සම්මුඛ අවසාන ශ්‍රාවක රත්නය වෙන මේ මහා පුණ්‍යවන්තයාගේ අතීත හේතු සම්පත් දැක්ක තථාගතයන් වහන්සේ වෙත මොහු පැමිණ එකක් පසක ගෞරවාචාරව වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. භවත් ගෞතමයන් වහන්සේ මම බොහෝ කාලයක් මේ තාපස පැවිද්දෙන් පරිබ්‍රාජක ජීවිතයක් ගත කරනවා. මට දැනගන්න අවශ්‍යයි මාවැනි පරිබ්‍රාජකයන්ද බාහිර පැවිද්දන්ට සුගතිය නිවනක් ලැබෙනවාද කියලා දැනගන්න. ඒ වෙනකොට මෙතුමා අහලා තිබුණා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති ශාක්‍රුන් වහන්සේ දෙවලොවට බඹලොවට නිවනට මඟ පාදන එකම ශාක්‍රුන් වහන්සේ කියලා අහලා තිබුණා. ඒ නිසායි මෙතුමා ඇවිල්ලා ප්‍රශ්න කෙරේ. ඒ වෙලාවේ ශාන්ති නායකයන් වහන්සේ මෙහෙම පිළිතුරක් දුන්නා. සුමද්‍රය මම පැවිදි වෙලා අවුරුදු 51යි. මේ පැවිදි වෙලා ඉන්න අවුරුදු 51 ඇතුළත කිසිම පරිබ්‍රාජක කෙනෙක් සුගතියට ගිහිලා නැති බව මට පෙනෙනවා. මම කල්ප 91ක් ඈත දැන් බලනවා. කල්ප 91 ඇතුළත එකම එක පරිබ්‍රාජකයෙක් පමණයි සුගතියට වග්ගී. අනිත් පැත්ත යන්නේ දුගතියට. ඒ සුගතියට ගිය පරිබ්‍රාජක තුමත් තමන්ගේ අවසාන මොහොතේදී තමන් අනුගමනය කළ අත්කලමතාන යෝගය අත්හැරිය. ඒ දෘෂ්ටි අත්හැරීම නිසා සුගතියට යන්න පුළුවන් වුණා. සුභද්‍රයේ යම් සසුනක ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතනම් ඒ ශාසනයේ පමණයි කෙලෙසුන් නැතිකොට ලබන සදාකාලික වෙනස් නොවන සුවයට පත්විය හැකි වන්නේ. ඒ බව ප්‍රකාශ කරමින් මේ සූත්‍ර පාඨය දේශනා කළා. ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ ආර්යෝ අෂ්ටාංගිකෝ මග්ගෝ උපලබ්ධති. සුබද්දරය මේ බුද්ධ ශාසනයෙහි පමණක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතිනවා. ඉදේව සුබද්ද සමනෝ සුබද්දරය මේ බුදු ශාසනයෙහි පමණක් සෝතාපන්න ප්‍රථම ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා. ඉදේ ද්විතියෝ සමනෝ මේ ශාසනයේ පමණක්ම ဒုတိය ශ්‍රමණ කියන සකරදාගාමි පලස්තයන් පහළ වෙනවා. ඉද තතියෝ සමනෝ මේ බුදු ශාසනයේම පමණක් තතිය ශ්‍රමණ කියන අනාගාමීන් වහන්සේ පහළ වෙනවා. ඉද චතුත්තු සමනෝ මේ බුදු ශාසනයේ පමණක් සතරවෙනි ශ්‍රමණ නමින් හැඳින්වෙන රහතන් වහන්සේ පහළ වෙනවා ලැබෙනවා. සුඤ්ඤා පරප්‍රවාදා සමනේහි අඤ්ඤේ අන්නේ පරප්‍රවාද නම් වූ බාහිර ශාස්ත්‍ර ශාසන මේ කියන සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ශ්‍රමණයන් වහන්සේලාගෙන් හිස්ය කියන එක දේශනා කළා. කල්ප ලක්ෂ ගණන් පෙරන් පුරාගෙන ආව මේ සුභද්‍ර පරිභාජකතුමාට ඒ දේශනා මාත්‍රේ සෑහුණා. මෙතෙක් කල් තමා විමුක්ති මාර්ගයක් සොයමින් නියම කල්යාණ මිත්‍රයෙක් නොමැතිව ගත කළ අතර මේ ස්වල්ප දේශනාවෙන් තේරුම් කරගත්තා සුගතියට නිවනට යන මාර්ගය මේකයි කියලා. වැඳලා අවසරය ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා උපදවා මා පැවිදි කරන සේක්වා කියලා. සරුවඥන් වහන්සේ වදාලා සුභද්‍රයේ අන්‍ය පැවිද්දෙක් අන්‍ය තීර්ථකයෙක් සසුන්ගත වෙනවා නම් සාර මාසයක් පරිවාස පුරන්නට ඕනේ. සාර මාසයකින් පසුව භික්ෂු සංඝයා වහන්සේගේ සිත් දිනා ගත්තා නම් ශාසනයේ පැවිද්ද ලැබෙනවා. එසේ නම් පුද්ගල විශේෂයක් තියෙනවා. ඒ නිසා මට පැවිදි කරවන්න දැන් පුළුවන්. සරුවඥන් වහන්සේ සතපුණු ආසනීයම වැඩ ඉඳගෙන සීහත්යේ දිගු කොට ඒහි භික්ඛු ස්වාක්ඛාතෝ ධම්මෝ චාර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛ සාන්ත කිරියාය. මහණ මෙහිව ධර්ම විනය ස්වාක්ඛාතයි සියලු දුක් කෙලවර කරනු පිණිස සසුන් බමසර හැසිරෙව. මේ වචනේ ශ්‍රී මුඛයෙන් හිත වෙනකොටම අර තාපස පිරිකර වෙනුවට අෂ්ඨ පරිස්කාර ශරීරගතව හැතවස් කිරුණු තෙරුන් වහන්සේ නමක් මෙන් ඉර්ධමය පාත්‍ර කීවර දරව ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ලැබුණා. ඒ මොහොතේම සරුවඥන් වහන්සේගෙන් භාවනා කර්මස්ථානයක් ලබා ගත්තා. ඒ සල්ලුයනේම ගහක් මුලට පැමිණ භාග්‍යතුන් වහන්සේ වැඩින්නාදිහාට මුහුණලා වාඩි වුණා. එකම ආසනයේදී මෙම ආර්ය අෂ්ටායක මාර්ගය වැඩෙන හැටියට සමත විපස්සනා භාවනා වඩා ස්වල්ප වේලාවක් තුලදී සෞඛ්‍යලිස් නසා අරිහත්ත්වයට පත් වුණා. මේ තමයි බුදු සසුනේ සරුවඥන් වහන්සේගේ සම්මුඛයෙහි පැවිදි වූ අවසාන අන්තිම ශ්‍රාවකයන් වහන්සේ. මෙම සුභද්‍ර මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙනම විපස්සී බුද්ධ ශාසන කාලයේ සහෝදරයෝ. ඒ කාලේ සුභද්‍ර පරිභාජකතුමා නැත්තම් දැනට සුභද්‍ර රහතන් වහන්සේ වැඩිමහල් හොයුරා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින්වහන්සේ දෙවැන්නා. මේ දෙන්නා විශාල වස්තු සම්භාරය ඇති සහෝදරෝ දෙපළ මේ දෙන්නට තිබුණා සියක් කිරියක වපසරිය ඇත ඇති විශාල වෙල්යාය. මේ කුඹුරෙහි ගොවිතැන් කරලා ගොයම් බණ්ඩි හැදෙන කාලේ බාල සොහොයුරා කිව්වා, අපි මේ බණ්ඩි කලලා අග්ගස දානයක් දෙමු. වැඩිමලා කැමතුනේ නැහැ. කීප සැරයක් ආරාධනා කළාට කැමතුනේ නැහැ. පසුව කුඹුර දෙන්න බෙදාගත්තා. බෙදාගෙන බාල සොහොයුරා පලස් කිරියක පමණ වූ තමාගේ කොටසින් බණ්ඩි තරලා අග්ගස දානයක් දුන්නා. එදා මෙන්දෑවේ කුඹුරට ආම ගලවාගත්ත බණ්ඩි ගොයම් බණ්ඩි ඔක්කොම තිබුණන්ට වඩා රෝපණය වෙලා පුදුම සන්තෝෂයක් ජිත දම විපාකේ. නාවාරයක් එම කුඹුරු යායේ අග්ගස දාන දීලා තියෙනවා. එතුමා ප්‍රාර්ථනා කළා යම් බුදුසසුනක සියල්ලන්ද පළමුව පැවිදි වෙන්නත් චිර රාත්‍රාඥ වෙන්නත් සියල්ලන්ද පළමුවෙන් අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නත් හේතු වේවා කියලා. අර වැඩිමා සෝරාද අග්ගස දානයක් දුන්න එකවරක්. එතුමා එවැනි පැතුමක් කළේ නැහැ. මේ දෙන්න සසර සුගතිගාමීව පෙරුම් පුරාගෙන ඇවිල්ලා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කපිලවස්තු පුරනුවර නැගෙනහිර පිහිටි ද්‍රෝණවස්තු බ්‍රාහ්මණ ගමේ ඉපදිලා වයස 16 දී බ්‍රාහ්මණ ශිල්පයේ පරතරයටපත් වෙලා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන්න දවසේ අර ලක්ෂණ පරීක්ෂා කළ අයාතුරෙන් සියල්ලන්ට වයසෙන් අඩු වුණාට එක ඇඟිල්ලක් උස්සලා මේ කුමාරයන් වහන්සේ ශක්තිති රජවෙනතුරු ගිහි දේවත් ජීවිතේ වාසය නොකරන බව වයස 29 දී පැවිදි වී 35 වෙනි වසරේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන බව අභීතව ප්‍රකාශ කළ එම කොණ්ඩඤ්ඤ මානෝගතුමා තමයි පසු කාලයක කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ බවට පත් වුණේ. ඉතින් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා කවරු හෝ කුසලයක් කරලා යම්බඳු ධාර්මික ප්‍රාර්ථනාවක් සිතේ ඇති කරගත්තොත් ඒ දේ සියම ඉෂ්ට සිද්ධ වෙන බව. දැන් අපි සලකා බලමු සූත්‍ර පාඨයේ තේරුම. මේ සඳහන් වෙනවා ඉතා වැදගත් අර්ථ කීපයක්. ධම්ම විනයේ කියලා වචනයක් ප්‍රකාශ වුණානේ. ධම්ම විනයේ ධර්මයේ කියන්නේ සූත්‍ර අභිධර්ම කොටස දෙක. විනය කියන්නේ විනය පිටකය. පිළිවන් ඇදේ වැඩ ඉඳගෙන අනදමා හිමියන් වහන්සේ අමතා මෙහෙම දේශනා කළානේ. යෝ ඛෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා. ආනන්දය මා විසින් ඔබට යම් ධර්මයක් දේශන ලදන යම් විනයක් පනවන ලදන මගේ ඇවෑමෙන් ඔබට ඒ ධර්මයේ විනය ශාස්ත්‍ර කෘත්‍ය සිද්ධ කරන්නේ ය කියන එක දේශනා කළා. එතන ධර්මයේ කියුවාම සූත්‍ර පිටක අභිධර්ම පිටක. විනය කියුවාම විනය පිටක. එතකොට විනය පිටකයත් සූත්‍ර පිටකයත් එක්කාසු කරාම එතන තියෙනවා ධර්මස්කන්ධ ඔක්කොම 42000. අභිධර්ම පිටකයේ පමණ 42000. සියල්ල 84000යි. මෙය ආනන්ද ස්වාමීන් වහන්සේගේ අපදානිය සඳහන් වෙනවා. එතකොට මෙහිදී මේ කියන්නේ ධර්මයේ කියන්නේ සියල්ල සම්පින්දනේ කොට ගත්තාම බුද්ධ ශාසනය කියලා හඳුන්වනවා. ඒකයි ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ. සුබද්දනේ මේ බුද්ධ ශාසනයෙහි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්භති. ආර්ය වූ අංග අටකින් යුක්ත වූ මාර්ගයක් ඇත. ලැබෙයි. ඒ නිසා ඉදේව සුබද්ද සමනු. ඒ නිසා මෙහි පමණයි ශ්‍රමණයන් වහන්සේ නමක් ලැබෙන්නේ. දෙවෙනි තුන්වෙනි හතරවෙනි නමින් හඳුන්වන්නේ ඒ මාර්ග පලස්ත ආර්යයන් වහන්සේලාගේ හතර කොටසයි. සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤි. ඒ කාලේ බොහෝම ශාස්ත්‍රු ශාසන තිබුණා. ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රු ශාසන හයක් තිබුණා. පූර්ණ කාශ්‍යප, මක්ඛලි ගෝසාල, අජිත කේසකම්බල, කකුද කච්චායන, සංජය බෙල්ලත් පුත්, නිගණ්ඨනාත් පුත්‍ර කියන ශාස්ත්‍රූරුන්ගේ ශාසන තිබුණා. ඒ අතර තවත් වෙනත් එච්චර ප්‍රසිද්ධ නොවු ශාසන ශාස්ත්‍රු ශාසනක් තිබුණා. ඒ කිසිම ශාසනයක මේ කියන සෝවාන් ආදී ආර්ය මාර්ගඵලලාභීන් පහළ වී සිටින්නේ නැහැ. හැබැයි සරුවඥන් වහන්සේ පහළ වීමෙන් පසුව බොහෝ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ ඥානවන්ත අය එනවා වාදෙට. බොහෝ සෙයින් වාදයට එනවා. ඒ ඇතු හිතාගෙන ඉන ප්‍රශ්න මාලාව විමසන්දත් ඉස්සර සරුවඥන් වහන්සේගේ දේශනා තුළින් විසඳෙනවා. ඒ නිසා එවැන්නු තමාගේ දෘෂ්ටි ජාලාවන් ඔක්කොම අත්හැර දාලා බොහෝ සෙයින් සසුන්ගත වෙලා චෛත්‍ය වෙලා මඟඵල නිවන් සෝයෙන් සැනසීමට පත් වෙනවා. ඒ වාගේ සසුන්ගත වෙච්ච ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පිරිස මෙතෙකෑ කියලා ප්‍රමාණ නැහැ. ඒ විදිහට සරුවඥන් වහන්සේ වෙත බොහෝ දෙනා පැමිණ තිබෙන්නේ. එනිසා අනි ශාස්ත්‍රු ශාසනවල නොමැති උසස් ප්‍රතිඵලයක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිසා බුදු සසුනේ පවතිනවා කියන එකයි මෙහි හැඳින්වීම. ඊළඟට අපි සලකා බලමු මෙතන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියන වචනය. අරියෝ කියන්නේ ශ්‍රේෂ්ඨ, නිර්දෝෂී, එවාගෙම උතුම් කියන තේරුමයි. අරියෝ කියන බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමකයෙන්ම එය දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ සදේවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුසාය තථාගතෝ අරියෝ. මේ සූත්‍ර දේශනාවක් තියෙනවා. දෙවියන් සහිත, මිනිසයන් සහිත, මනුන් සහිත, බ්‍රාහ්මයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සමස්ත ලෝක සත්‍ය අතරෙහි තථාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. හේතුව නිර්දෝෂී පුද්ගලයන්ගෙන් අග්‍රබැරි. සරුවඥන් වහන්සේ සරුව නිර්දෝෂයි. ඒ කියන්නේ වාසනා සහිතවම ක්ලේශයන්ගෙන් තොරයි. රහතන් වහන්සේලා කෙලෙසුන්ගෙන් තොර වුණාට වාසනා කෙලෙස් තියෙන්න පුළුවන්. වාසනා කෙලෙස් කියන්නේ සංසාර පුරුදු. සරුවඥන් වහන්සේට වෙන්නේ සංසාර පුරුදු වශයෙන් තේන අසංවරකමක්වත් නැහැ. ඒ නිසා උන්වහන්සේ සරුව නිර්දෝෂ බැවින් ආර්ය නම් වෙනවා. සරුව ශ්‍රේෂ්ඨ බැවින් ආර්ය නම් වෙනවා. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයේහි සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන්, රූප විලාසයෙන්, ධර්ම දේශනා විලාසයෙන්, පාරමී සම්භාරයෙන්, පූර්ව ප්‍රනිධානයෙන් සෑම දෙයකින්ම සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒක නිසා ආර්ය නමින් හැඳින්වෙනවා. එම ආර්ය වූ සරුවඥන් වහන්සේ සොයාගෙන අනුගමනය කොට බුදු වී දේශනා කළ මාර්ගය නිසා ඒකට කියනවා අරියෝ මග්ගෝ, අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා. තවත් තේරුමක් තියෙනවා. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගඵලලාභීන් වහන්සේලාට කියන ආර්ය ශ්‍රාවක කියලා. ඒ ආර්ය ශ්‍රාවක භාවයට පැමිණෙන උතුමන්ගේ ගමන්ගත් මාර්ගය නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඒ වගේම මේ මාර්ගඵලලාභී බවට පැමිණෙන්නේ යම් පිළිවෙතක් නිසාද? ඒ නිසා ඒකට ආර්ය මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. අෂ්ටාංගික කියන්නේ අංග 8ක් ඇති බැවින්. එතකොට මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය බුද්ධ ශාසනයේ පමණයි තියෙන්නේ. ශ්‍රමණ කියන මේ වචනින් කියවෙන්නේ සමිතත්තාහි පාපානං සමනෝති පවුච්චති. ඒ කියන්නේ තමාගේ සන්තානෙහි ක්ලේශ ධර්මයන් සමනය කළ බැවින්, සංසිඳෙව බැවින් ශ්‍රමණ කියන මේ නම ලැබෙනවා. නික්ලේශ උත්තමයන්ද මාර්ගඵලලාභ උපමන්ද ශ්‍රමණ කියන්නේ කෙලෙසුන් සංසිඳෙව නිසා. ක්ලේශ කියන්නේ සන්තානේ දවන කවන උපතාපනය කරන මනෝමය ධර්මතාවක්, කියන්නේ චෛසික ධර්ම සම්භාරයක්. චිත්ත චෛසික ධර්ම රාශියක් තියෙනවා, හිත දවනවා තවනවා. ඒ දවන තවන ධර්මතා තියෙන ඔක්කොම 14ක්. ඒකට පරිවාර වශයෙන් සිත් 12ක්, චෛසික ධර්ම සියල්ල 27ක් එකතු වෙනවා. ඒවා තමයි මේ විදිහට සන්තානේ දවන්නේ තවන්නේ. අකුසල සිත් 12යි, ඉජදනේ ඡායසික ධර්ම 27යි. එයින් කෙලෙස් නමින් කියවෙනවා 14ක්. තවත් එක කෙටි කළ ගන්නකොට 10ක් වෙනවා, දස කෙලෙස් වස්තු කියලා. තවත් කෙටි කර ගන්නකොට අකුසල මූල 3 ගැලෙනවා. මෙන්න මේ කියන ධර්මතාවන්ගෙන් සංකානේ දැවෙනවා, තැවෙනවා, උපතාපනේ වෙනවා. ඒවා සංසිඳවන්නේ යම් කිසි පිළිවෙතකින්ද, ඒ සංසිඳ වීමෙන් ලබන ශාන්ත සැපේටපත් වූ උතුමන්ද කියනවා ශ්‍රමණ ශ්‍රමණ කියලා. එතකොට දැන් අපි සලකා බලමු අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියන එක සර්වඥන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් කොහොමද හඳුන්ලා තියෙන්නේ කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ කියන අංග 8යි. එතන සම්මා කියන වචනේ තේරුම් තුනක් තියෙනවා. සම්මා කියන්නේ යථාවක නියානික කුසල කියන තේරුම් තුනයි. යථාවක කියන්නේ ඒකාන්තෙන් නිවරදි. ඒකාන්තෙන් නිවරදි. ඒකයි යථාවක. නියානික කියන්නේ ඒකාන්තෙන් සැපයට පමුණුවනවා. නියානික කියන්නේ පමුණුවන තේරුමයි. සැපයට පමුණුවනවා. කුසල කියන්නේ ඒකාන්තෙන් අකුසල් නැසෙනවා. අන්නේ තේරුමයි සම්මා කියන වචනේ කියන්නේ. පදාතටම සම්මා කියන නිපාත පදය උපාදී වශයෙන් මුලින් තියෙනවා. එතකොට සම්මා කියන මේ පදයෙන් කියවුනේ යථාවක නෛර්යානික කුසල. දර්ශනීයටි කියනවා සම්මා දිට්ඨි. දිට්ඨි කියන්නේ දර්ශනය. දර්ශනීය කියනවා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා දෙකක්. මිච්ඡා දිට්ඨි කියන්නේ අයාථාවක අනියානික අකුසල දර්ශනයට කියනවා මිච්ඡා දිට්ඨි කියලානේ. එතකොට අයාථාවක කියන්නේ අයහපත්. ඒ වගේම සාවග්ග්‍ය. අනියානික කියන්නේ සැපයට නොපනුමන, නොපමුණුවන. ඒ වගේම අකුසල කියන්නේ අනුවන වූ. නැත්තම් අකුසල කියන්නේ මෝහයෙන් යුක්ත වූ. නුවණින් තොර වූ. කියන තේරුම මිච්ඡා කියන මේ වචනයට සම්බන්ධ වෙනවා. මිච්ඡා දිට්ඨි. මිච්ඡා කියන්නේ වැරදි කියන තේරුමනේ. එතකොට මිච්ඡා දිට්ඨිය හැර සම්මා දිට්ඨියකින් කියවෙන්නේ යථාවක නියානික කුසල කියන අර්ථයක්. එතකොට මෙතන දිට්ඨි කියන එකෙන් අපි ගන්නේ පරමාර්ථ වශයෙන් ප්‍රඥාව. සම්මා දිට්ඨි කියනකොට මිච්ඡා දිට්ඨි කියනකොට කෙලෙම්ම දිට්ඨි ඡායසිකය. ඒකට වෙනම අකුසල ඡායසිකයක් වෙන දිට්ඨි ඡායසිකය. සම්මාදිට්ඨි කියනකොට කෙලෙම ප්‍රඥාවට නමක්. ප්‍රඥාවට නමක් සම්මාදිට්ඨි. ඊළඟට සම්මා සංකප්පෝ. එතන කියන්නේ සම්මා කියන වචනේ තේරුම අර වාගේ යථාවක නියානික කුසල. යථාවක කියන්නේ නිවරදි. යථාවක කියන්නේ ශ්‍රේෂ්ඨ. ඒ වගේම යථාවක කියන්නේ නෛර්යානික. සම්මා කියන්නේ එතකොට නෛර්යානික කුසල. එතකොට යථාවක වූද නෛර්යානික වූද කුසල වූද සංකල්පනාව සම්මා සංකල්පනාවයි. එය කොටස් තුනකට වෙන් කළ දේශනා කළා තියෙනවා. ඒවා ඉදිරියෙන් අපි එකින් එක බලමු. ඊළඟට සම්මා වාචා. ඒත් එහෙමයි. යථාවක නියානික කුසල වචනය සම්මා වාචා. සම්මා කම්මන්තේ. යථාවක නියානික කුසල කර්මාන්තේ සම්මා කම්මන්තේ. යථාවක නියානික කුසල ආජීවය සම්මා ආජීවය. යථාවක නියානික කුසල ව්‍යායාමේ සම්මා වායාමේ. යථාවක නියානික කුසල සතිය සම්මා සතිය. යථාවක නියානික කුසල ඒකාග්‍රතාව සම්මා සමාධි. දැන් අපි නැවතවරක් බලමු. නිවරදි වූද නෛර්යානික වූද කුසල වූද ප්‍රඥාව සම්මාදිට්ඨියයි. නිවරදි වූද නෛර්යානික වූද කුසල වූද කල්පනාව සම්මා සංකල්පනාවයි. නිවරදි වූද නෛර්යානික වූද කුසල වූද වචනය සම්මා වාචාවයි. නිවරදි වූ නෛර්යානික වූ කුසල වූ කර්මාන්තය සම්මා කම්මන්තයයි. නිවරදි වූ නෛර්යානික වූ කුසල වූ ජීවත් වීමෙහිවත් ආජීවය සම්මා ආජීවයයි. එසේම නිවරදි වූ නෛර්යානික වූ කුසල වූ උත්සාහය සම්මා වායාමය. සම්මා කම්මන්ත කියන්නේ එසේම සම්මා කම්මන්ත නමින්ම කියන විරති ඡායසිකය. සම්මා ආජීව කියන්නේ සම්මා ආජීව විරති ඡායසිකය. ඒ නමින්ම එක හඳුන්වන්නේ. සම්මා වායාම කියන්නේ වීරිය. සම්මා සතිය කියන්නේ සතිය. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතාව. එයින් සම්මා වාචා කම්මන්ත ආජීව තුන විරති ඡායසික තුන හැටියට හඳුන්වනවා. ඒක අයිති වෙන්නේ ඡායසික 52කින් සෝබන රාශියටයි. සෝබන ඡායසික 25ක් තියෙනවානේ. එයින් තුනක් විරති තුන. ඊළඟට ප්‍රඥා කියන මේ සම්මා දිට්ඨිය ඒ සෝබන ඡායසික 25න් එකක්. ඒක සෝබන රාශියටයි. සම්මා සංකප්ප කියන එක යන්නේ ප්‍රකීණක ඡායසික සංඛ්‍යාවටයි. ප්‍රකීණක ඡායසික හයක් තියෙනවා. විතරක, විචාර, අදිමුක්ක, විරිය, පීති, ඡන්ද කියලා. ඒ විතරකයේ තමයි සම්මා සංකප්ප නමින් ගැනෙන්නේ. ඊළඟට සම්මා වායාම කියන තැන ඒක ගැනෙන්නේ වීර්ය ඡායසිකය ප්‍රකීණක හයටයි කියලා. ඒකාග්‍රතා ඡායසිකේ සම්මා සමාධිය ඒකයි කියවන්නේ සරුව චිත්ත සාධාරණ ඡායසික හතටයි. දැන් මේ ධර්මතා අට තමයි මාර්ගාංග බාටපත් වෙන්නේ. මේ ධර්මතා අට ඊට මාර්ගාංග කියන්නේ මග්ගෝති පටිපදා. පිළිවෙතටයි මාර්ග කියන්නේ. පිළිවෙත කියන්නේ යම්කිසි ගමන් මඟක්. මේ මාර්ගාංග අට නැමැති පිළිවෙත යමෙක් අනුගමනය කරනවා නම් ඔහු නිර්දෝෂී කෙනෙක් වෙනවා. ඒකයි යථාවක. ඔහු නෛර්යානික හේවත් පමුණුන ලබන්නේක් වෙනවා. සුගතියේට නිවනට පමුණුන ලබන්නේක් වෙනවා. කුසල ඔහු අකුසල නසන්නේක් වෙනවා. නිසා තමයි මේ අට දෙනාට මග්ගෝ කියලා කියන්නේ. මග්ගංගානි මග්ග සම්පයුක්තකානං ධම්මානං තං සමුත්තානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ කියා පဋාණ දේශනාවේ හැඳින්වෙනවා. මේ මාර්ගාංග ඒ මාර්ග සම්ප්‍රයුක්ත චිත්තචෛසික ධර්මයන්ට චිත්තජ රූපයන්ට මාර්ග කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතන මග්ග කියන මෙය යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් ඔහු සැපයට පමුණුවනවා. කොහොමද සැපයට පමුණවන්නේ කියන එක අපි දෙවෙනෝ තෝරගනිමු. බුදුරජාණන් වහන්සේ මේ නිවන පිණිසම දේශනා කළා නෙමෙයි. නිවනට යන්න ඉස්සර වෙලා මෙලව දියුණුව සඳහාද පරලෝ සුගතිය සඳහාද අනුශාසනා කළා කියනවා. ඊළඟට තමයි නිවනට උපනිශ්‍ර වෙන හැටියට දේශනා කරන්නේ. ඒ කියන්නේ දැන් ආબોධ කරන්නම් කොටස් තුනයි ඉන්නේ. උද්ගති තාක්ඤ්‍ය, විපංචි තාක්ඤ්‍ය, නෙය්‍ය. යම්කිසි ධර්ම මාත්‍රිකාවක් කළ පමණින් ආબોධ කරන්නම් උද්ගති තාක්ඤ්‍ය. ධර්ම දේශනාවක් විස්තර කරද්දී ආબોධ කරගන්නාය විපංචිතාඤ්ඤ. ඊළඟට ධර්ම ශ්‍රවණී කරලා සීලාදි ගුණ පුරමින් බොහෝ කලක් උත්සාහ කොට මාර්ගඵල අධිකමනය කරන්නන්ට කියන්නේ නෙය්‍ය පුජ්‍යලයෝ. ඒ හැර පදපරම කියලා කියනවනේ කොටසක්. පදපරම කියන්නේ කොච්චර බණ ඇසුවත් කොච්චර සීල් රැක්කත් කොච්චර භාවනා කළත් කොතෙක් පින්කම් කළත් ඒ ජීවිතයේ මාර්ගඵල ලබන්නේ නැහැ. කර්ම කීපයන් නිසා තමන්ගේ පාරමී අසම්පූර්ණ වෙන්න පුළුවන්. එසේ නැත්නම් මතු අනාගතයේ බුදුබාපතන, පසේ බුදුබාපතන, අගසවතනතුරු පතන වැනි උසස් ප්‍රාර්ථනා ඇති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය වෙනත් බුදු සසුනකදී අධිගම ලබන්නේ නැහැ. ඒ ඇත්ත බණ අහනවා, සීලාදි ගුණ පුරනවා, බණ භාවනා කරනවා, ඒ ජීවිතය අධිගම ලබන්නේ නැහැ. ඒ ඇත්තවත් පද පර්ම ගණේට වැටෙන්නේ. ඉතින් සරුවඥන් වහන්සේ එවන්නන්ට ධර්ම දේශනා කරනවාමයි. ඒ නිසා ලෞකික දියුණුව වශයෙන් මෙලව දියුණුව පරලෝ සුගතිය සාන්ත නිවනට සරුවඥන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ නිසා ඒ අනුශාසනාවේදීද සඳහන් වන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට පැවතීමටයි. දැන් කුසලස්ස උපසම්පදා කියන ගාථාවේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරිවෝධපන. ඒ කියන්නේ අකුසල් වලින් වැළකීම, කුසල් රැස් කිරීම, සිත පිරිසුදු කිරීම. මේ කාරණා තුනෙන් සීල සමාධි ප්‍රඥා තුන වැඩෙනවා. අකුසල් නොකිරීම නිසා සීලය වැඩෙනවා, කුසල් රැස් කිරීම නිසා සමාධිය වැඩෙනවා. ඒ දෙක නිසා සමති විපස්සනා භාවනා වැඩීමෙන් ධ්‍යාන මාර්ගඵල අධිගමනයේ තේක්ෂිත පිරිසුදු වෙනවා. මේ පැහැදිලි වුණේ සීල සමාධි ප්‍රඥා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සීල සමාධි ප්‍රඥා කියන කොටස තුනට වැටෙනවා. මග්ගානත්ථංගිකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරෝ පදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං දිප්‍රදානංච චක්කුමාකියා සරුවඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. මාර්ග අතුරින් ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යයන් අතුරින් ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතුරින් ශ්‍රේෂ්ඨතම ධර්මය නිර්වාණ ධර්මයයි. දෙපා අතුරින් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ පසස් ඇති සරුවඥන් වහන්සේ. එතකොට මේ මාර්ගඵල අධිගමනයේ සඳහා මෙමෙකේන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැර වෙන මාර්ගයක් නැහැ. ඒක නිසා තථාගතයන් වහන්සේලා මේ මාර්ගය දේශනා කරනවා. ඒ අනුගමනය කරන්නම් මේ සංසාර දුකින් අත මිදෙනවා. දැන් අපි සලකා බලමු මේ වැතින අර්ථ සම්පත්තිය. ඒ කියන්නේ සම්මාදිට්ඨියේ තියෙන අර්ථ සම්පත්තිය නිවැරදි ඇකීම. සම්මා සංකල්පනාවේ අර්ථ සම්පත්තිය කුසලයට නිතර නිතර යොමු කිරීම. ඒකට කියන අභිනිරෝපණී කියලා. සම්මා වාචාවේ අර්ථ සම්පත්තිය එක්කාසු කිරීම. ඒකට කියන සම්මා පරිග්‍රහණය කියලා. ඒ කියන්නේ හොඳ වචන සුභාචිත වචන කතා කරනකොට පිළිස් එක්කාසු වෙනවනේ. ඒ වගේම කුසල් එක්කාසු වෙනවා. දැන් බලන්න බොහොම මధుර මනෝහරව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලම දක්ෂ ගණන් පිළිස් එක්කාසු වෙනවා. චරුවඥන් වහන්සේගේ දේශනාවේ තියෙන සුභාසිතත්වය නිසා ප්‍රමාණ කළ නොහැකි තරම් මිනිස්සෝ දෙවියෝ බ්‍රහ්මයෝ කිතුණා. ශ්‍රාවකයන් බවට පත් වුණා. ඒක තමයි සම්මා වාචාවේ තියෙන සම්මා පරිග්‍රහණ අර්ථය. සම්මා කම්මන්තෙන් කියන්නේ සම්මා සමුත්ථාපන අර්ථය. ඒ කියන්නේ කයින් කරන කුසල් නිසා අලුත් කුසල් මතු කරගන්න ලැබෙනවා. ඒක සම්මා සමුත්ථාපනේ. සම්මා ආජීවයේ කියන ලක්ෂණය වෝදාන. වෝදාන කියන්නේ පිරිසුදු බව. නිවැරදි ආජීවයෙන් ජීවත් වෙන පුද්ගලයා බොහොම පිරිසුදුයි. ඒ වගේම සම්මා වායාමයේ තියෙන පරිග්‍රහාර්ථය. කියන්නේ අනෙක් ධර්මතාවන්ද රුකුල් දීම. ඊළඟට පග්ගහාර්ථේ පග්ගහාර්ථ කියන්නේ රුකුල් දීම. සම්මා සතියෙන් කෙරෙන්නේ උපස්ථානාර්ථය කියන්නේ කුසාසිත නිතර මතු කර දෙන්න එළඹ සිටිනවා. කුසල් අරමුණු මතු කර දෙන්නේ සම්මා සතියයි. සම්මා සමාධියෙන් කෙරෙන්නේ අවික්ෂේප බව. අවික්ෂේපාර්ථය හිත විසිරියන්න දෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ දේශෝ අර්ථය මෙහිමයි. සම්මා දිට්ඨිය තෝරනකොට දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගෙන් නොදන්නාකම අවිද්‍යාවයි ඒ දන්නාකම සම්මා දිට්ඨියයි. එතන අභිධර්ම ක්‍රමයට ධර්මතා 8ක් ගැන හඳුන්වනවා. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය, පූර්වාන්තය, අපරාන්තය, පූර්වාපරාන්තය, පටිසමුප්පාදය. මේ ධර්මතාවන් හරිහැටියම් කෙනෙක් වටහා ගැනීමෙන් සම්මා දිට්ඨිය වැඩි දියුණු වෙනවා. සම්මා සංකල්ප කෙනෙක් ධර්මතා තුනකින් දේශනා කළා. ඒ කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කිව්වේ කෙලෙසුන්ගෙන් නික්මීම සඳහා නිවන් සුව සඳහා අදිෂ්ඨාන තබාගෙන කුසල කිරීම. නෙක්ඛම්ම සංකල්ප කොටින් නිවන් පැතීම. අව්‍යාපාද සංකල්පනා මෛත්‍රිය. අවිහිංසා සංකල්පනාව කරුණාව. නෙක්ඛම්ම සංකල්පනාවේ අනිත් පැත්ත කාම විතරක. අව්‍යාපාද සංකල්පනාවේ අනිත් පැත්ත ව්‍යාපාද විතරකේ. අවිහිංසා සංකල්පනාවේ අනිත් පැත්ත විහිංසා විතරකේ. එතකොට ඒවාට ප්‍රතිපක්ෂ වූ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. නිවන් සෝපතා කුසල් කිරීමෙන් ඒ සඳහා හිත යෙදීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. මෛත්‍රිය වැඩීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. කරුණා වැඩීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. මේකත් ප්‍රඥාවට පක්ෂපාතයි. සම්මා දිට්ඨියට පක්ෂපාතයි. සම්මා වාචා කියන තැන මුසාවාදයෙන් වැළකීම, තේලම්බස් කීමෙන් වැළකීම, පරිසබස් කීමෙන් වැළකීම සහ හිස්බස් කීමෙන් වැළකීම. එතකොට මේ වැළකීම නිසා එකට කියන විරති කියලා. ඒකට විරති සම්මා වාචා. ඒ හැර මුසාවාදයෙන් තොර සත්‍ය වචන කතා කිරීම. තේලම්බස් කීමෙන් තොරව සමගිදං වඩන වචන කතා කිරීම. පරිසබස් කීමෙන් වැළකී මෛත්‍රිය මුරුදු මුලක් වචන කතා කිරීම. හිස් වචන කීමෙන් වැළකී දෙලොවට වැඩදායක යහපත් වචන කතා කිරීම. මේ සඳහා යොදන වචනය චේතනා සම්මා වාචා. ඒක සම්මා කම්මන්ත වාචාවයි. මාර්ගාංගය. සම්මා කම්මන්ත කියන තැනත් එහෙමයි. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, මිච්ඡාචාරයෙන් වැළකීම. අධර්ම කටුව තුලින් ශාරීරික වශයෙන් කරන අධාර්මික කටුව තුලින් වැළකීම. සුරාපානයෙන් වැළකීම. මේ වැළකීම විරති සම්මා කම්මන්තියයි. ඒ හැර දන් දීම, සීල රැකීම, භාවනා කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී වශයෙන් ශාරීරියේ මෙහෙසුවලා යම් යම් කුසල ක්‍රියාවන් යෙදෙනවා නම් ඒ ශාරීරියේ මෙහෙසවන යෙදෙන හැම විටකම සම්මා කම්මන්තයකට කියනවා චේතනා සම්මා කම්මන්ත කියලා. ඒ වගේම ජීවත් වීම සඳහා කෙරෙන ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, මිච්ඡාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, කේලාම්බස් කීමෙන් වැළකීම, පරසබස් කීමෙන් වැළකීම, එවැගේම හිස්බස් කීමෙන් වැළකීම, වැරදි වෙළඳාම් වලින් වැළකීම ආදී වූ මිත්‍යා ආජීවයන්ගෙන් වැළකීමට කියනවා විරති සම්මා ආජීව. ඒ හැර උත්සාහයෙන් දැහැමින් සෙමින් උපයා සපයා ජීවත් වීම සඳහා යොදන සිත සම්මා ආජීවයකට කියනවා චේතනා සම්මා ආජීව. ඊළඟට සම්මා වායාම කියන තැන තමන්ගේ ජීවිතයේදී මෙතෙක් සිද්ධ නො වූ අකුසල් සිද්ධ නොවන හැටියට මෙතෙක් සිද්ධ වූ අකුසල් ඇතොත් ඒවා ප්‍රහාණය වෙන හැටියට මේ ජීවිතයේ සිද්ධ නො වූ කුසල් රැස් කර ගැනීම පිණිසත් නූපන් කුසල් ඉපදීම වගේම උපන්න කුසල් වැඩි දියුණු කිරීම පිණිසත් සිතේ ඇති කරගන්න බලවත් උත්සාහයට කියනවා සම්මා වායාම. ඒ වගේම කය පිළිබඳ සිහිය, සිතේ සන්තෝෂේහවත් වේදනා පිළිබඳ සිහිය, සිත පිළිබඳ සිහිය, සිතේ පවත්න ධර්ම ස්වභාවයන් පිළිබඳ සිහිය කියන සතරාකාර සතියට කියනවා සම්මා සතිය. සම්මා සමාධි කියන්නේ සෑම කුසල කුසල ජවන් සිතක් පාසා පහළවන එකඟත්වය සම්මා සමාධිය. නැවත වරක් අපි මේක සිහිසා බලමු. දැන් අපි දොහත් නගා වැන්දනේ සිල් සමාදන් වෙනකොට අවසර ස්වාමීනි කියලා ඊළඟට දොහත් නගා නමස්කාරය කිව්වා. එතකොට බලන්න මෙතෙන්දී අපේ సంతානෙහි මාර්ගාංග පහක්ම පහළ වුණානේ. ඒ කොහොමද? මේ දොහත් නගා වැඳීමෙන් මේ නමස්කාරය කීමෙන් මගේ සිතේ කුසල් සිත් පහළ වෙනවා. එය මට ලෝවේ ලෝතුරා සුවගෙන දෙනවා. මගේ సంతානේ බෝධිපාක්ෂ ධර්ම වැඩෙනවා කියන ආબોධයකින් ඒක සීලයක්. සීලයක් කියන්නේ තමයි චාරිත්‍ර සීලය. දොහත් නංගා වැඳීම සීලයක්. නමස්කාරය කීමත් සීලයක්. එතකොට එතෙන්දී තමාගේ සිත ඥානවන්ත බැවින් සම්මාදිට්ඨිය තැන තියෙනවා. නිවන්පත දොහත් නංගා වැඳීම නිසා සම්මා සංකප්පය තැන තියෙනවා. ඒ වගේම සීල් සමාදන් කරවන දේශිකයන් වහන්සේ කෙරෙහි මෛත්‍රිය තැන තියෙනවා. ඒකත් සම්මා සංකල්පනාව. කරුණාවත් තැන තියෙනවා. සම්මා සංකල්පනාව. ඒ මොහොතේ නමස්කාරය කියන මුසාවාදෙන් තොර, විසන වචනෙන් තොර, හිස් වචනෙන් තොර, පරස වචනෙන් තොර, මෙලවට පරලොවට වැඩදායක යහපත් වචනයක්. ඒක සම්මා වාචා. ඒ මොහොතේ දොහොත් නගා වඳින වෙලාවේ තමන්ගේ සිතේ පහළවන චේතනාව නිසා එම දොහොත් නගා වැඳීමේ ක්‍රියාව සිද්ධ වුණා සම්මා කම්මන්තේ. ඒ මොහොතේදී තමාගේ సంతානයේ හුස්ම ගන්නෙ පිරිසුදු සිතින් සම්මා ආජීවය. දොහත් නගා වැඳීම සඳහා අත යසවීමේ උත්සාහයක් පහළ වෙනවා සම්මා පායාම. දොහත් නගා වැඳීම සඳහා සිහියක් පහළ වුණා සම්මා සතිය. ඒ මොහොතේදී චිත්ත වීතියක් ගානේ ඒ දොහත් නගා වැඳීමේදී නමස්කාරය කීමේදී එකඟත්වයේ පහළ වුණා. එනම් ජවන් සිතක් ගානේ ඒකාග්‍රතා චෛසිකේ පහළ වුණා සම්මා සමාධිය. එතකොට මේ අට එක හිතේ පහළ වුණා නෙමෙයි. අට වෙන වෙනම සිත්වල පහළ වුණේ. එක හිතේ පහළ වෙනවා නම් මෙතන පහළ වෙන්නේ පහ. සීල් සමාදන් වෙනකොට පමණක් හයක් සමාදන් පහළ වෙනවා. අපි බලමු දැන් මේ දොහත් නගා වැඳීමේදී සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධි කියන පහ අනිවාර්යෙන් පහළ වුණා. ඒ නුවණින් දොහත් නගා වැඳ නිසා ඊළඟට ආර වචිනී පාවිච්චි කළානේ. ඒ වචිනී පාවිච්චි කරනකොට සම්මා වාචා මාර්ගාංගයත් එක හයක් වෙනවා. ඊළඟට දෝත නැංගවීම සඳහා උත්සාහයක් ඇති වුණානේ. එතන සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක හයක් වැඩෙනවා. ওই විදිහට දැන් අපි තිසරණේ සමාදන් වුණා. පංචශීලයේ සමාදන් වුණා. ඒ වෙලාවට ආම භන්තිය කියලා පිළිගත්තා. ඒකක් දෙකක් ගානේ මාර්ගාංග තමයි වැඩුනේ. ඒකම අපි බණ අහනවා. මේ බණ අහන වෙලාවේ අපි දේශවන් නමාගෙන සාවධානව ධම්ම අසනවා. මේ අහන අහන වෙලාවේ සෝතද්වාරික වශයෙන් කුසල චිත්ත වීතිත් පහළ වෙනවා. මනෝද්වාරික කුසල චිත්ත වැඩිමින් පහළ වෙනවා. සද්දම් පඨම චිත්තේන තීතං ဒුතිය චේතසා නාමං තතිය චිත්තේන අත්තං චතුත්ථ චේතසා. මේ ශබ්දේ පළමෙන් සෝතද්වාරික චිත්ත වීතිෙන් අහනවා. ඊළඟට මනෝද්වාරික චිත්ත වීතිෙන් ඒ ශබ්දයේ අතීත ශබ්දය අරමුණු කරනවා. ඊළඟට මේ කියවෙන්නේ මේ නමයි, මේ කියවෙන්නේ මේ නමයි කියලා නම තේරුම් ගන්න චිත්ත වීතියක් තුන්වෙනි පහළ වෙනවා. ඊළඟට මේකේ අර්ථය මේකයි, මේකේ අර්ථය මේකයි කියලා අර්ථය වටහා ගන්න චිත්ත වීති හතරවෙනි පහළ වෙනවා. හැබැයි මේ හතර එක චිත්ත වීතියක් නෙමෙයි. එක්වැනි චිත්ත වීති සිය දහස් ගණන්ගෙන් තමයි අපට වැටහෙන්නේ. එතකොට එක වචනයක් කියන්න චිත්ත වීති රහසක් අපට ඕන වෙනවා. එතකොට එකක් එකක් ගානේ අපේ සිතේ ජවන් සිත් පහළ වෙනවානේ. ඒ ජවන් සිතක් සිතක් ගානේ තමයි මේ මාර්ගාංග පහළ වෙන්නේ. එතකොට අපට ditta ධම්ම වේදිනියේ වශයෙන්ද මේ මාර්ගාංග අපව සැපයට පමුණු වෙනවා. ඒ කියන්නේ දැන් අපි নমස්කාර කරනකොට සිල් සමාදන් වෙනකොට අපේ හිත මොන තරම් පිරිසුදුද? ඒ මොහොතේ අපට බයක් නැහැ, කැතිගැන්මක් නැහැ, දුකක් වේදනාවක් නැහැ, කුසගින්නක් පිපාසයක් දැනෙන්නේ නැහැ. හිත කය නිරෝගී. අන්න ආරෝග්‍ය අර්ථය. ඒ මොහොතේ හිත කය බොහොම නිවැරදි. අන්න අනවද්‍ය අර්ථය. ඒ වගේ මොහොතේදී තමගේ සිත සිතූ පැතූ දෙ ඉෂ්ට වෙනවා කියන විශ්වාසය තියෙනවා. අන්න ඒකට කියන ඉෂ්ට විපාකාර්ථය. ඒ මොහොතේදී තමගේ සිත නුවණින් යුක්තයි. අන්න කෝසල සම්භූතාර්ථය. සෑම කුසල සිතක් පාසා මේ අර්ථ හතරකට අපි එකතු වෙනවා. එතකොට අපිට ditta dhamma විපාක වශයෙන් ඒ මොහොතේම අපි සැපවත්. ඒ වගේම සමහර විට අපට ජීවිතේ යම් යම් මාරක බාධක තිබුණා නම් අපි මේ හැසිරෙන පිළිවෙත් වලින් ඒවායින් අපි බේරෙනවා. ඒකත් ditta dhamma විපාක වශයෙන් අපට මෙලොවම ලැබෙන ඵල විපාකයක්. ඒකත් මේ මාර්ගාංග නිසා ලැබෙන ප්‍රයෝජනයක්. පමුණු වුණා අර දුක්ඛ විපාකයන්ගෙන් තොරව සැප විපාකයට පමුණු වුණා. මාරක බාධකයන් ඉවත් කොට උපස්තම්බනේ වෙනවා. ඒ වගේම අපට යන්න තියෙන සතර ආපා ගමන වළක්වලා මේ මාර්ගාංග සිතේ දිනු වීම නිසා අපි යවනවා සුගතියට. චාතුරු මහා රාජිකාදී දිව්‍ය ලෝකවලට යවනවා. ඒ මක් නිසාද අපේ පැතුම නිවන නිවනට යනතුරු අපි පාරමී පිරිනතුරු සුගති ලෝකවල අපට හැසිරෙන්න සිදු වෙනවා. ඒක සිතුවත් නොසිතුවත් සිදු වෙනවා. එතකොට සුගති ලෝකවලට කවුද මේ පමුණවන්නේ? මෙන්න මේ මාර්ගාංග අකදෙන එකතු වෙලයි. එපමණක් නෙමෙයි. දැන් අපි මේ ජීවිතයෙන් චුත වී යම් භවයක උපදිනවා. සමහරට අපි මව කුසක උපන්නා නම් අපට පූර්ව භවය පේන්නේ නැහැ. හැබැයි ඕපපාතික වශයෙන් දේවත්වයටපත් වුණා නම් පූර්ව භවය පේනවා. එතකොට මව කුසේ උපදිනාට පූර්ව භවය නොපෙනෙන්නේ භවාන්තරින් වැහිලා. නමුත් උපපාතික වශයෙන් උපන් ආයත පේනවා. එතකොට යත්තාගේ సంతානෙහි අර මුලින් පුරුදු කරන ලද ගුණාංග නැවත සිය දහස් ගුණෙන් දිනු කරගන්න ලැබෙනවා. මෙන්න මේ අනුසලක බැලීමේදී ඒ මාර්ගාංග අට දෙන භවයක් භවයක් පාසා පුද්ගලයාට උපනිශ්‍රේ වශයෙන් පිහිට වෙනවා. භවයෙන් භවයට පෙරපස සඳක්මින් ඒ ගුණ ධර්මයන් වර්ධනය වෙනවා. එනිසා භවයෙන් භවයට සුගතියට පමුණවනවා, සද්ධාවන්ත කෙනෙක් බවට පමුණවනවා, සීලවන්ත කෙනෙක් බවට පමුණවනවා, එවාගෙම ත්‍යාගවන්ත කෙනෙක් බවට පමුණවනවා, එවාගෙම ධනවත් කෙනෙක් බවට පමුණවනවා, රූපවන්ත කෙනෙක් බවට පමුණවනවා, පරිවාර ඇති කෙනෙක් බවට පමුණවනවා, එවාගෙම යසීසුරු ඇති කෙනෙක් බවට පමුණවනවා, එවාගෙම මහේසාක්‍ය කෙනෙක් බවට පමුණවනවා, සිටු තනතුරට පමුණවනවා, රජ සැපයට පමුණවනවා, දේව රජ බවට පමුණවනවා, බ්‍රහ්ම ලෝකයට පමුණවනවා, ඔය පැමිණීම සියල්ල සිද්ධ වෙන්නේ සිතේ පුරුදු කරගන්න පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසායි. එපමණක් නෙමෙයි අපේ පරම ප්‍රාර්ථනාව තියෙන්නේ වෙනස් නොවන සැපේනේ. වෙනස් නොවන සැපේ නම් ලෝකයේ ඇතුලේ නෙමෙයි ලෝකෙන් එතර වෙන සැපයයි. ඒ සැපේ දක්වා මේ මාර්ගාංග අට දෙන අපව ගෙනියනවා. ඒකට කියන්නේ නෛර්යානික කියලානේ, පමුණුවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරමාර්ථය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය එහිය දෙන පුද්ගලයා සතුවක් බාට පැමිණ වීමයි. ඒක මොනම බාහිර ලෝකයක ඇති දෙයක් නෙමෙයි, බාහිර ශාස්ත්‍ර ශාසනයක ඇති දෙයක් නෙමෙයි, බුද්ධ ශාසනයේ පමණක් ආවේණික වූ ඉතා විශිෂ්ට ධර්මතාව සම්පත්තියක්. ඉතින් ඒ ධර්ම සම්පත්තිය අපට ලැබිලා තියෙනවා, බෞද්ධයන් වශයෙන් අපට ලැබිලා තියෙනවා. හැබැයි අබෞද්ධයන්ටත් කිසිසේත් ඒක ආවරණයක් නැහැ. නාමයේ ඒ කියන්නේ එක එක ආගමික නාම තියෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේ ගුණධර්ම ටික අනුගමනය කළා නම් ආගම කවරක් වුණත් ඒ ඇත්තා සැපේට පැමිණෙනවාමයි. ඒ කියන්නේ කුසගින්නෙන් ඉන්න කෙනාට ආහාරය Tamanta ඖෂධයක් වෙනවා. එතකොට කුජල බෙහෙදයක් නැහෙනි. හැම දිනාට කුසගින්නේ තියෙනවා. ආහාර ගත්තනම් කුසගින්නේ නිවෙනවා. පිපාසයෙන්ත්තාට පානය සඳහා සුදුසු පානයක් තියෙනවා නම් පිපාසි නිවෙනවා. කුජල බෙහෙදයක් නැහෙනි. ඒ වාගේ තමයි බුද්ධ ධර්මය. ඒ කියන්නේ වංශ භේදයක් නැහැ, ජාති භේදයක් නැහැ, දේශ භේදයක් නැහැ. හැම දිනාටම සාධාරණ, හැම දිනාට හිතසෝපිනිස පවත්නා ධර්ම ස්වභාවයක් සූර්යාලෝකයේ වගේ. සූර්යාලෝකයේ මුළු ලෝකයේ හැම දිනාටම ආලෝකය බෙදා දෙනවා. චන්ද්‍රාලෝකයේ වගේ චන්ද්‍රාලෝකයේ ලෝවැස් ජනතාවට සිසිල්ලා ආලෝකය බෙදා දෙනවා. ඒ වාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකේතම ආලෝකයේ දෙන සැපේ බෙදා දෙන උතුම් ධර්ම මාර්ගය. ඒ ධර්ම මාර්ගය අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි උදෑසන අවදි වෙනකොටම අපට බුදු ගුණ සිහි වෙන්න වාගේ අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අද දවසේ කරන සෑම ක්‍රියාවක් පාසා මට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පැවතීමට සතිය නුවණ එළඹ සිටියවා කියලා අදිෂ්ඨාන කරගෙන වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට වැඩ කරනකොට අපට පුළුවන් හැම කටයුත්තකදීම අදාළ වූ ධර්ම මනසිකාරයකින් යෙදෙන්න. කබන පීවරක් ගානේ කලන හුස්ම රැල්ලක් පාසා අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පවත්ින්න පුළුවන්. මේක තේරුම් ගත්තාම ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු. අපි සසර බොහෝ පින් පුරලයි උතුම් මිනිසත් බවක් ලබා තිබෙන්නේ. ඒ මේ මනුෂ්‍යත් භාවයේහි අපි දවසින් දවස මෝරණ සඳක් වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ග අනුගමනය කරන අතරත අපට මෙන් මියලෝ වැසි සෑම දිනාතම මේ භාග්‍ය උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන්නට ඕන. ඒකම අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. අද අපට මේ පතිරූප දේශ වාසයක పూర్වේ කත පුණ්‍යතාව ඇතුව ආත්ම සම්මා ප්‍රණිධිය ඇතුව සත්පුරුෂ ආශ්‍රය ඇතුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්න වාසනාව ලැබිලා තියෙනවා වගේ නිවන් දක්නා ජාති දක්වාම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුවම භවයක් භවයක් පාසාම අපට පිළිවෙත් පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. එසේ ප්‍රාර්ථනා කර ගන්න අතර මේ සැකෙමින් දක්වන ලද ධර්ම කාරණා දහම් පොත්පත් කියවීමෙන්ද ධර්මදර විනයදර කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කිරීමෙන්ද ධර්ම ශ්‍රවණී කිරීමෙන්ද ඇසූ දහම් පදානුව තේරුම් ගිමසීමෙන්ද ආબોධ කර ගැනීමට උත්සාහ වඩත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. ඒකම බුද්ධ ධර්මයේ කියන එක සරුව සාධාරණ දෙයක්. ඒ සරුව සාධාරණව මේ උතුම් ධර්ම ස්වභාවය ලෝවැසි සකල ජනතාවටම ආબોධ කර ගැනීමේ අවස්ථාව සැලසේවා. එමගින් මේ ලෝක ධාතුවේ හාත්පසින් ඇවිල දැල්වෙන 11 මහා ගිනි ජාලාවන් නිමාගෙන සදාකාලික සනසුම ඇති අජරාමර සාන්ත සීතල අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට සෑම දිනකටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියටයි බෝධි සම්භාර පුරාගෙන ආවේ. ඒ සාන්තිනායකයන් වහන්සේ මෙයින් අවුරුදු 2590කට පෙර දසදහසක් සංකල්ප ඒකාලෝක කරමින් බෝමුණාරාමයේ නේදගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ කර ගනිමින් සකල ක්ලේශයන් වාසනාසහිත සකල ක්ලේශයන් සෝදා හරිමින් මාර පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. 45 අවුරුද්දක් ලෝට ධම්ම වැසි වැස්සෙව්වා. ඒ සරුවඥන් වහන්සේගේ ශාසනයේ සූවිසි අසංක ගණන් ජනතාව අමා මහ නිවනට පත් වුණා. අපිත් ඒ පෙළේ මේ ගමන් කරනවා. අපටත් ඒ සරුවඥන් වහන්සේ සෙසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල අජරාමර සාන්ත නිවන දක්වාම අතරක් නැර ගමන් කර ගැනීමට මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. මෙතෙකින් අප විසින් ශස්පත් කර ගන්නා ලද නිර්වාණගාමිනී කුසල සම්භාරය ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම දාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්‍යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දීපාමුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතියේ පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව දියුණුව, පරලොව සුගතිය, ශාන්ත නිවන දක්වා අතරක් නැර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා. අවසන් වරට අපට දෙවියන් සෑත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ. ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංස බලයෙන් සමට දෙලොව ජයගෙන පැතුව බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. වෙසක් සති නිමිත්තෙන් අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.